පීලුයා මාව හැරදාලුයා සෙවනැල්ලවී දුකහෝ සැපේදී පෙන්වීගියේ නෑ ඔබ මානගින් සිටියා මතකයි මට මාගේ සිරියාව තියෝයා මාව හැරදාලුයා සෙවනැල්ලවී දුකහෝ සැපේදී පෙන්වීගියේ නෑ ඔබ මානගින් සිටියා මතකයි මට සිතේ නිම්නු වූ කාලේ මගේ කල්පනා පාවෙලා රැදිවා මාවිත ඔබේ නෙත්තෙලු කාලේ සීමානු වූ ආදරේ මාගේ සිරියාව තියෝයා මාව හැරදා නොයා සෙවනැල්ලවී දුකහෝ සැපේදී පෙන්වීගියේ නෑ ඔබ මානගින් සිටියා මතකයි මට වේදනා දුන්නේ නෑනේ ඔයා මා බැලුවෙන් ඔබේ සංකල්පනා ජීවිතයේ පැකිලා නොයනා සුදු සීමානු වූ ආදරේ මාගේ සිරියාව තියෝයා මාව හැරදා සෙවනැල්ලවී දුකහෝ සැපේදී පෙන්වීගියේ නෑ ඔබ මානගින් සිටියා මතකයි මට මාගේ සිරියාව තියෝයා මාව හැරදා නොයා සෙවනැල්ලවී දුකහු සැපේදී පෙන්වීගියේ නෑ ඔබ මානගින් සිටියා මතකයි මට